සම්පූරිතාපනිත පාරමිතා බලේන වින්ද්වන්සියෝ කිල කිලේස සමෝහජාලං තේනේව ලන්ද අරහං අරහෝතිනාමං වන්දාමි බුද්ධ මමලං හදයේට පෙන්තුවා නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස බුද්ධ අනුස්සතිය බුදුරජාණන් වහන්සේගේ ගුණ අනුව ගිය සිය ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුන්තරෝ පුරිස ධම්මසාරතේ සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති බුදුගුණ මෛත්‍රී භාවනාව භගවතෝ අරහං බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුකේ තන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අරහං සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා භගවතෝ සම්මා සම්බුද්ධ බුද්ධ ගුණ තේජේන සම්බේ සත්තා භවන්තු සුඛේ තන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති සම්මා සම්බුද්ධ බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා භගවතෝ විඤ්ඤාචරණ සම්පන්න බුද්ධ ගුණ තේජේන සම්මේ සත්තා භවන්තු සොකේ තන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති විඤ්ඤාචරණ සම්පන්න සම්බුදු ගුණ තේජසින් ලෝවැස්සේ සියලු සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා භගවතු සුගත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති සුගත සම්බුදු ගුණ තේජසින් ලෝවැස්සේ සියලු සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා භගවතු ලෝක විදෝ බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති සුගත සම්බුදු ගුණ තේජසින් ලෝවැස්සේ සියලු සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා භගවතු ලෝක විදෝ බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති ලෝකවිදූ සම්බුදු ගුණ තේජසින් ලෝවැස්සේ සියලු සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා භගවතු අනන්තර පුරිස ධම්මසාරති බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අනුත්තර පුරිස ධම්මසාරති සම්බුදු ගුණ තේජසින් ලෝවැස්සේ සියලු සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා භගවතු සත්තා දේව මනුස්සානම් බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති සත්තා දේව මනුස්සානං සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්‍යෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. භගවතු බුන්ද බුන්ද ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛේ තන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති බුද්ධ සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්‍යෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. භගවතු භගවා බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛේ තන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති භගවා සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්‍යෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. භගවතු අනන්ත බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛේ තන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අනන්ත වූ සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්‍යෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. භගවතු අනන්ත බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛේ තන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අනන්ත වූ සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්‍යෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. භගවතු අනන්ත බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛේ තන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අනන්ත වූ සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්‍යෝ නිරෝගීවත්වා නිරෝගීවත්වා සුවපත්වත්වා ශාන්ත සෝයටපත්වත්වා බුද්ධං බුද්ධං බුද්ධං වන්දේ ධම්මං ධම්මං ධම්මං වන්දේ සංඝං සංඝං සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ බුද්ධෝ තිලෝක සරණෝ බුද්ධෝ සූර්යෝ තමෝ නුදෝ ඒවං තං සරණං කේමං බුද්ධෝ මේ සරණං වරං ගංචාමි සරණං බුද්ධං නන්ති මයිහං භයං සදා ධම්මෝ තිලෝක සරණෝ ධම්මෝ සූර්යෝ තමෝ ඒවන්තං සරණං කේමං ධම්මෝ මේ සරණං වරං ගංචාමි සරණං ධම්මං නන්ති මයිහං භයං සදා සංඝෝ තිලෝක සරණෝ සංඝෝ සූර්යෝ තමෝ නුදෝ ඒවං තං සරණං කේමං සංඝෝ මේ සරණං වරං ගංචාමි සරණං සංඝං නන්ති මයිහං භයං සදා නෙත සැනසිල්ල බුදු හිමිරුව දැකීමය සිත සැනසිල්ල බුදු හිමි ගුණ සිතීමය ගත සැනසිල්ල බුදු හිමි හට වැඳීමය බව සැනසිල්ල හිමි ගත් මග ගැනීමය නෙතට ඇති සැපය බුදුරුව දැකීමය සිතට ඇති සැපය බුදු ගුණ සිතීමය ගතට ඇති සැපය බුදු හිමි වැඳීමය මෙමට ඇති සැපය සසරින් මිදීමය